නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අපි අද උදේ වරුවේගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ දන්ත භූමි කියන සූත්‍රය. ඒ සූත්‍රයෙන් අර වනාන්තරයේ ඉන්න ඇතික් දඩ පුහුණු වෙලා රාජකීය මංගල හස්ති රාජයා බවට පත් වෙනකන් පුහුණු වෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළු වෙන ශ්‍රද්ධාවන්ත කෙනා උන්වහන්සේගේ අවවාද පරිදි පුහුණු වෙලා අටලෝ දහමෙන් කම්පා නොවන රහතන් වහන්සේ නමක් දක්වා දියුණු වෙන හැටි තමයි ඉගෙන ගත්තේ. දැන් අපි ඉගෙන ගන්නේ චූල කම්ම විභංග සූත්‍රය. මේක මේ සූත්‍ර දේශනාව අර දන්ත භූමි සූත්‍රය වගේ කලාතුරකින් අහන්න ලැබෙන එකක් නෙමෙයි. මා හිතන්නේ මේක බොහෝ දෙනෙක් වගේ අහලා තියෙනවා. නමුත් මේකේ වැදගත්කම සලකලා මා හිතුව දැන් චූල කම්ම විභංග සූත්‍රය කියා දෙන්න ඕනේ කියලා. බොහෝ දෙනෙක් ඒ තමන්ට ලැබෙන අවස්ථාවලදී යහපත් දේවල් කරන්න හොඳට හිතර ගන්න පුළුවන් මේ දේශනාව හොඳට ඉගෙන ගත්තාම. මොකද දැන් අපේ ජීවිතේ ගත්තොත් අපි එක එක්කෙනාගේ අපි සංසාරයෙන් ගෙනාවු දේවල් තමයි අපිට සැප දුක දෙකටම බලපාන්නේ. එතකොට අපිට සැප ලැබෙන දේවල් අපි සංසාරයෙන් අරගෙන ඇවිල්ලා නැත්තම් මේ ජීවිතේ අපිට තියෙන්නේ පතපත ඉන්න එක විතරයි. අපිට අනාගතේටවත් ලැබෙන්නේ නැහැ මේ ජීවිතේ පතපත හිටියා කියලා. එතකොට මේ ජීවිතයේ තුල අපි සැප ලැබෙන දේවල් අපේ ජීවිතයේ තුල ශක්ති පමණින් පුරුදු කළොත් තමයි ඊළඟ ජීවිතේට අපිට ඒක ලැබෙන්නේ. එහෙම නැතුව අපිට ප්‍රාර්ථනා කරලා ලැබෙන දේවල් නෙමෙයි. ඉතින් ඒකට හොඳ ලස්සන අපේ ජීවිතේ සැලසුම් කරගන්න පුළුවන් හොඳ ලස්සන දේශනාවක් මේ චුල්ල කම්ම විභංග සූත්‍රය. කර්මය කියන වචනේ අපි කවුරුත් අහලා තියෙනවනේ. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒක පාලියෙන් උතෝරන දන්නවා. චේතනාහම් භික්කවේ වේදන් ලස්සන්ට පාලියනු ලස්සන්ට දන්නවා. නමුත් මේකින් ප්‍රයෝජනෙ ගැනීම තමයි නැත්තේ. එතකොට මේක හරියට ප්‍රයෝජනෙ ගන්න නම් ඒකින් ලබන්න පුළුවන් මොන විදිහටද අපිට මේ චේතනාව හසුරුවලා මේක කරන්න කියන එක. ඒකට හරි දැන් අපිට සාමාන්‍යයෙන් අපි ගත්තොත් සමහර විට අපි පින්කම් කරනකොට මන් දන්නේ ඔබට තේරෙන්නේ නැති එක. සමහරුන්ට පුළුවන් මම මේක කරනවා කියලා හිතලා ඒකට බාධාමක් හිතේ ඇති කරගෙන නැතු ඒක කරන්න. සමහරුන්ට මම මේක දෙනවා කියලා හිතෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට හිතනු නෑ මේක දෙන්නේ නැ වෙන එකක් දෙනවා. ඊට පස්සේ හිතනවා නෑ ඒක උනේ නෑ. මේ වගේ හැමතිස්සෙම අපේ ජීවිතේට බලපවත්වනා ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. මේක මැඩලගෙන මේ ලෝභ දේශ මෝහ බලපවත්වන ස්වභාවයෙන් තියෙන හිතේ ওই ලක්ෂණයේ අභිභව අපිට පින්දහම් වලට නැඹුරු වෙන්න මේ දේශනාව හරි පිහිට වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සමෙත් නුවර ජේතවනාරාමයේ. තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතා සුබ, එයාට සුබට පවුලේ හොඳම පාඩම එයාට ඉගෙන ගන්න ලැබුණනේ. තාත්තා මැරිලා ගිහින් ඒ පවුලෙම බලු පෙටිය වෙලා උපන්නනේ. එතකොට මේ නිසා එයාට හොඳ පාඩම ඉන්නේ. සාමාන්‍යයෙන් අපේ ඥාති මිත්‍රයෝ මැරෙනවා. අපි දන්නේ නැහැනේ අපේ පවුලට මොන මොන ස්වරූපෙන් ආපෝ එනවද කියලා. අපි දන්නේ නැහැ. අපි තින් අසවලා මෙල්ලා අච්චට කල් ගියා, මිත්‍ර කල් ගියා කියලා අපි තින් කියේ කියන. මොකද හේතුව අපිට කෙනෙක් මරුණාට පස්සේ ඒ ලෝකේ ගැන කිසියම්ම සම්බන්ධතාවයක් නැහැ. මේ නිසා ඒ මරණින් එහා ලෝකයේ ගැන අපිට කිසිම අවබෝධයක් නැහැ. ඒ විතර නෙමෙයි, ඉපදීමට පෙර ලෝකයේ ගැන අපිට අවබෝධිකුත් නැහැ. ඒ මව කුසකට අපි එන්නේ මොන වගේ පරිසරයක්, මොන වගේ දේවල් අපිට බලපෑවද කුත් දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන අපිට ලොකු දැනීමක් ලබා දෙන්න මේ සූත්‍ර දේශනාව උපකාර වෙනවා. තෝදෙය්‍ය පුත්‍ර සුබ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා උන්වහන්සේත් එක්ක සතුටු සාමිචියේදීලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙයාගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. අහනවා ස්වාමීනි, තාම මෙයා තිසරණ පිහිටපු කෙනෙක් නෙමෙයි. මෙයා තාම අර පැහැදීමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. නමුත් අර ඒක ගුණ දැනගෙන දැන් අපි බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදුණි අරහං ආදී ගුණ ගැන හිතලා ඒකේ අර්ථ මෙනෙහි කරලා ඒ ගැන ඇතිවෙච්ච පැහැදීමනේ. දැන් මෙයා එච්චර දුර ඇවිල්ලා නැහැ තාම. මෙයා ගිල්ල කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපිට දකින්න ලැබෙනවා මේ මිනිස්යන් අතර විවිධත්වය. උස් පහත් ભેදයක් දකින්න ලැබෙනවා. ඒ තමයි බවත් ගෞතමයන් වහන්සේ අපිට දකින්න ලැබෙනවා සමහර මිනිස්යන් ගාකල් ජීවත් වෙනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? දීර්ඝායස ලැබෙනවා. සමහර මිනිස්යන් වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. දැන් අපිට පේනවා දැන් සමහරු නැති වෙනවා. ඉතින් මේ සමහරට අඩු ආයසින් නැති වෙනවා. නැති වෙලා අපිට ඇවිල්ලා කියනවා ඒ දෙමාපියෝ, අනේ ස්වාමීනි අපේ දරුවා කුරා කූඹියෙකුටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මේ අඩු ආයසින් නැති වුණා. එහෙනම් මේක වෙන්නේ කලින් එක පෙර ජීවිතයක බලපානවා. තව සමහරු ඉන්නවා ජීවත් වෙනවා. හොඳට අටුවම් බහින්නකම් ජීවත් වෙනවා. හොඳට වයසට යනවා. අවුරුදු 100, 110, 20 ඉන්නවා. එතකොට මේකෙන් පේනවා මේ ඒක මේ අපට උනේ හැටියට නෙමෙයි මේක වෙන්නේ. අපි ගෙනාපු හැටියටයි. එතකොට මෙයාගේ ප්‍රශ්නේ ඒක. දැන් මෙයා කල්පනා කළා මොකද මේ වෙනස ඇති වුනේ කියන. ඒ වගේම ස්වාමීනි සමහරු හරි ලෙඩ දුක් ගොඩේ ඉන්නේ. උපදිච්ච කාලේ ඉඳලම ලෙඩ දුක් ගොඩේ දුක් විඳ විඳ දුක් විඳ රෝග පීඩා වලින් විදෝ විදෝ ඉන්නවා. සමහරු එහෙම නැහැ. සමහරු බොහොම නිරෝගී. ලෙඩ දුක් නැහැ. හොඳට ඉන්නවා. අවව වැස්ස පින්න ඕන එක කරුතු දෙනවා. ඕන දෙයක් කන්න පුළුවන්. එයාට ඕන විදිහට ඉන්න පුළුවන්. ලෙඩ දුක් නැහැ. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ සමහරු ඉන්නවා දුබ්බන්නා දුර්වර්ණයි. දුර්වර්ණ කියන්නේ ලස්සන නැහැ. සමහරු ලස්සනයි. එතකොට සමහරු ලස්සන නැහැ, සමහරු ලස්සනයි. දැන් බලන්න මේක එක්කෙනාගේ ජීවිතවල තියෙන මේ කර්ම විපාක වල ඇතිනේ. දැන් අර මට මතකයි ඉන්දියාවෙන් දෙදී මේ පත්තරේ ගියා ආශ්චර්යයට සල්ලි මල්ලක් කියලා කවුද? මිලියන 30ක්. ඉන්දීන් මනි වලින් මිලියන 30ක් කියලා ටැග් එකට. ඒ වාපියෙක් කෙනෙක් නෑ. මේ මොකේද මේ සලකන්නේ? රූපෙට. දැන් ඕගලන්ටත් ඒ වගේ දෙයක් කවුරු නන්නවද නෑ මිලියන 30ක්. නෑනේ. අන්න බලන්න වෙනස. මේ උපතින් අපි ගේන එක. එතකොට සමහරු හරි ලස්සනයි. සමහරු එහෙම ලස්සන නැහැ. ඊළඟ එක සමහරු අල්පේශාක්‍යයි. අල්පේශාක්‍ය කියන්නේ ගණන් ගන්නෑ. පිළිගැනීමක් නැහැ. සාමාන්‍ය විදිහට ඉතින් ජීවත් වෙලා ඉන්නවා. සමහරු මහේශාක්‍ය. ඒ කියන්නේ හොඳ සමාජ සත්‍යයක් යාට තියෙනවා. මහේශාක්‍ය. සමහරු පහත් කුලයේ උපදින. දැන් ඉන්දියාවේ තමයි ඒක හොඳට තදේට පේන්නේ. හරි දුකයි ඒක දකිනකොට. දැන් ඔය රජගහනුවර තියෙනවා ඉස්සර ඔය තපෝදානදී. උණු වතුරලිද තිබුණේ. මේ වේළුවනාරාමයට අයිති ඉස්සර. ඒ තපෝදානදී උණු වතුරෙන් ඔන්න නානවා උසස් කුලිය අය. නාලා අලු පාටට වතුර එනවා පහල. ඒක නානවා අඩු කුලිය අය. ඉරදී හොදලා ඒකේ තමයි නාන්නේ. දවසක් දෙකක් ගිහින් මම ඊට පස්සේ ඒ උණුතරෙන් පැත්ත පලාටි බලන්නවත් යන්නේ. ඒ දුකයි බලන්න බෑ. එතකොට මේ අඩු කුලි. එතකොට හීන කුලි උපදින්නේ තියා කර්මය. ඒ යා දැන් මේ අපිනි දැන් දන්නේ කර්මයක් කියලා. දැන් මේක සුබට හරි ප්‍රශ්නයක් වුණා. තෝදේ පුත්‍ර සුබට. ආ කල්පනා කරන මොකද්ද මේ වෙනස? සමහර උසස් කුලේ ඉන්න ඔයා පාර යනකට යාට සලකනවා පුතු දෙනවා වාඩි වෙන්න යාට විශේෂ සැලකිලි දෙනවා. සමහරු කල්පනා ශක්තිය නැහැ. ඒ කියන්නේ නුවණ මදි. සමහරුන්ට නුවණ නැහැ. සමහරු ප්‍රඥාවන්තයි. හැබැයි මට තේරෙන්න තියෙනවා මේ යුගයේ ගොඩාක් දුරට අපිට නුවණ දිනු කරගන්න තමයි ගොඩාක් මහන්සි ගත යුත්තේ. ඒ මොකද හේතුව? මේක නුවණ දිනු කිරීම තමයි දුර්ලභයි. අනිත් සෑම දෙයක්ම වගේ අපිට නැද අපි කිමු රූපේ ලස්සන නැති වුණා කියලා අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ළඩ දුක් තියෙනවා කියලා ඒකත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ආනුභවේ නැහැ කියලා ඒකත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. හැබැයි අපිට නුවණ නැත්තම් ඒක සෑහෙන අරුබුදේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අර මොනවා නැතත් නුවණ තිබුණා නම් ඇති. මම හිතන්නේ මං එහෙම. මට වෙන මොනවා නැතත් කමක් නැහැ. නුවණ තිබුණොත් මොකද හේතුව? අර නුවණින් අනිත් ඔක්කොම විසඳගන්න පුළුවන්. නුවණ නැතුව අර මොනවා තිබුණත් වැඩක් නැහැ. ඉනිසා සුභහනවා ස්වාමීනි මේ භවත් ගෞතමයන් වහන්සේ සමහරු හරි ප්‍රඥාවන්තයි. සමහරු හරි මෝඩයි. මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් භවත් ගෞතමයන් වහන්සේ මේ මිනිස්යන්ගේ මේ වෙනස්කම මේ උස් පහත් බව ඇති වුණේ කොහොමද? දැන් ලෝකේ තව කෙනෙක් කියයි මේක ඇති වෙන්නේ මොකෙන්ද? මහයකිනාගේ කැමැත්ත කියලා කියයි. මේක අපිව කවුරු හරි කෙනෙක් නිර්මාණය කළා. ඒ නිර්මාණය කරපු එක්කෙනාගේ කැමැත්ත කියලා. ඉතින් මොකද ඒක තමයි සාමාන්‍ය නුවණින් කල්පනා කරන්න නැති කෙනෙකුට හිත හදාගන්න තියෙන ලේසිම ක්‍රමය. ලේසිම ක්‍රමය ඒක. නමුත් බලන්න මේ අවබෝධයක් කරා යනවනම් දැන් මේක බුදුරජාණන් වහන්සේගෙන් සුභ මානවක අහපු නිසා නියම උත්තරයට ලැබෙනවා. සුභ මානවකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. තරුණය කම්මස්සක සත්ත මේ සත්වයෝ කර්මයේ තමයි තමන්ගේ දීබවට පත් කරගෙන ඉන්නේ. කද තමන්ගේ දීබවට පත් කරගෙන ඉන්නේ කර්මය. කම්ම දායාද කර්මයේ තමයි දායාද කරගෙන ඉන්නේ. කම්ම යෝනි කර්මයේ තමයි උත්පස්ති ස්ථානේ කරගෙන ඉන්නේ. කම්ම බන්දු කර්මයේ තමයි නෑදෑයා කරගෙන ඉන්නේ. කම්ම පටිසරණ කර්මයේ තමයි පිහිට. කම්මං සත්‍වේ විබ්බද්‍යති යදිදං හීන පණීතතා. ඔබ ඔය කියපු ඔය උස් පහත් ભેදයේ ඇති කරන්නේ කර්මය විසින්. මොකද්ද කර්මය? චේතන නේ. අපි චේතනා පහල කරලා කයින් ක්‍රියා කරනවා. එතකොට ඒවට මොන කර්මද අපි කියන්නේ? කාය කර්ම. චේතනා පහල කරලා අපි වචනින් ක්‍රියා කරනවා. ඒකට මොකද්ද අපි කියන්නේ? වචී කර්ම. චේතනා පහල කරලා අපි සිතින් ක්‍රියා කරනවා. ඒකට අපි කියනවා මනෝ කර්ම. මේක තමයි අපිට උපතක් කරා යෑමේදී උස් පහත් බව තීරණය කරන එක. ඉතින් උස් පහත් බව තීරණය කරන්න එතනින් නම් මේ ලෝකේ සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් සියලු දෙනාම කැමති ආනුභාව සම්පන්න ලස්සන ජීවිතයක් ගෙවන්න. ඇත්තද බුරුද? ඇත්තනේ. නමුත් අපි කැමති වෙච්ච පමණින් ලැබෙන්නේ නැත්තේ අපිට මේ ක්‍රමයේ අපි අල්ල ගන්න නැති නිසා. මේක හොඳ ලස්සන ක්‍රමයක් තියෙනවා. ඉතින් මට හොඳට මතකයි මම ඒක ආරණ්‍යයක ඉන්නකොට මේ එක වයසක හාමුදුරු කෙනෙක් හිටියා. මේ හරිය හොඳට මේ කර්මය ගැන හොඳට හිතලා කරුණු ගලපගත්තු කෙනෙක්. ඊහාඳුරු සෑම පින්කමක්ම කරන්නේ මේ තේරෙන්නේ හිත. ඉතින් ඊහාඳුරුවන් මේ ලංකාවට ඉතින් බොහොම ආදරේ හාමුදුරු කෙනෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙලා. ඉතින් උන්වහන්සේ මටම කිව්වා දවසක් මට කිව්වා උන්වහන්සේට භාවනා කරද්දී ඉදාගද්දී පේන්නෙම දිව්‍ය ලෝක කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා කිව්වා මට මේ දිව්‍ය ලෝකෙ උපදින්න ඕනේ නැහැ. මට ඕනේ මේ රට ගොඩ ගන්න. එතකොට අපිට පේනවා මේ රටට ආදරය එහෙම කල්පනා කරන අයත් ඉන්නවා. ඉතින් ඒ හාඳුරු හරි නුවණ. ඉතින් ඒ හාඳුරු නුවණින් කල්පනා කළා හේතුවා දවසක් මට හරි ලස්සන එක මට මතක හිටියේ ඒකයි. අර පොල්ලුල ගන්නද පොල්ලිලි ගන්න උල. ඒ හාඳුරු දවසක් මේ දානයක් දීලා ස්ථානයේ ආරණ්‍යයකට පොල්ලුලකුයි මන්නේකුයි පූජා කළා. ඉතින් මං දැන් බලන්න හිතන විදිය මංගව ඇයි ස්වාමීනි මේ පොල්ලුලුකේ මන්නේ පූජා කළේ? මම මේක පූජා කළේ මේ පොල්ලුලෙන් තමයි කිව්වා පොල්ගෙඩිය ලිල්ල අරින්. මේ පොල්ගෙඩිය ලිල්ල අරපු ගමන් පොල්ගෙඩිය අතට එනවා කිව්වා. ඊට පස්සේ බිඳපු ගමන් මදි කිව්වා. ඒ දේක කරන්න පොල්ලුලයි මන්නේ යෝනි කිව්වා. ඉතින් මොකද එම්පද ප්‍රශ්නිකුත් තියෙම කිව්වා ලෙහන්න තියි. ප්‍රශ්නයක් ඉස්සෙල්ලා හොදට ලියාගත්තට පස්සේ කිව්වා ප්‍රශ්නේ ස්වරූපේ පේන්නේ. ඊට පස්සේ කිව්වා ඒක විසඳන්න ඕනේ. දැන් බලන්න ඊහාඳුරු ඒකට කලේ අර පොල්ලුල පූජා කළා ඒක හිතලා. දැන් අපිට හිතෙන්නේ නැ නේද? අන්න බලන්න කල්පනා කරපු පිළිවිලි. ඉතින් ඕවෙන් මං හිතලා තියෙනවා මගේ ජීවිතේ මං මේ වගේ පින්කම් කරනවා. මේ එතකොට ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කර කර දැන් අපවත් වෙලා හරි ඥානයක් තිබුණා. මේ ධර්මයෙන් තමයි මේක ගන්න තියෙන්නේ ඒ කල්පනා කරන විදිය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මේ සුබට කිව්වා මේ සුබ තමන්ගේ දේ හැටියට මේ සත්‍යයන්ට තියෙන මොකද්ද? කර්මය. කර්මය තමයි තමන්ගේ දේ හැටියට තියාගෙන කර්මය දායාද කරගෙන කර්මය ඥාතියා කරගෙන කර්ම උප්පත්ති ස්ථානය කරගෙන කර්මය පිළිසරණ කරගෙන මේ වාසය කරන්නේ. ඉතින් මේක කිව්ව පමණින් මෙයාට තේරුන්නේ නැහැ. කාටද? සුබමානවකට තේරුන්නේ නැහැ. සුබමානවක ගිහින් මේ ආයම සුමානක බුදුරජාන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමීනි ඒ බවත් ගෞතමයන් වහන්සේ වහන්සේ කියාපු දේ මට තේරුන්නේ නැහැ. මට මේක තේරුම් ගන්න පුළුවන් ආකාරයට විස්තර වශයෙන් කියලා දෙන්න. එතකොට මේකට අපිට හොඳට නුවණක් ඕනේ නැද්ද? කොටින්ම කියන්නේ දඹදිව වඳින්න යනවනේ. ඕකටත් නුවණ ඕනේ. මං සමහර අම්මලාගෙන් අහනවා ලංකාවට ආවට පස්සේ අම්මා දඹදිව වඳ නැන්ද? මොකක්ද ධම්මට මතක හිටියේ කියලා මං අහනවා. බර්ණස් රජුගේ මාලිගාව. දැන් ඒක අයිති දර හතර ස්ථානවලට. නෑනේ. අන්න මතක හිටලා තියෙන මොකක්ද එතකොට? මම බුද්ධ ගයාවේ හිටියේ. මං අම්මලාගෙන් අහනවා අම්මලා වැන්දද? වැන්ද ස්වාමීනි. දැන් මොකක්ද වැන්දලා වි ලුම්බිනි. බුද්ධ ගයාවේ ඉන්නේ. ලුම්බිනි මතක තියෙන්නේ. වයසට ගිහිල්ලා වන්දනාව යනවා කියන්නේ අසාර්ථකයි. තරුණ කාලේ කරන්න ඕන දේවල් අපේ මේ හිතේ පැහැදීම නැති වීමෙන් වෙන අරුබුදයක් මේක. තරුණ කාලේ කරගත්තා නම් ඔක හොඳට මතක හිටිනවා. ඊට පස්සේ ඒක හොඳට සලසුම් සහගතව කරගෙන ඒකෙන් ලස්සනට යාට ජීවිතයට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මේ වයසට ගියාට පස්සේ අපි ඒක තීරණය කරන්නේ මේකෙන් අපිට සුගතියට රුකුලක් වෙයි කියලානේ. ඉතින් රුකුලක් වෙනවා තමයි සීනුවන තිබුණම. දැන් මේක එහෙම නෑ නිකන් චිත්‍රපටිය බැලුවා වගේ දැන් ගිහිනව මහන්සි ඒක කැස්ස හැදි. ඉතින් ගිහිල්ලා මොකද කරන්නේ? අර වටේ එකගෙන ගිහිල්ලා වේල එක මත් වෙලා වගේ. ඊට පස්සේ බෝධිය වඳගෙන උඩට ආපු ගමන් සාරි කඩ ටික, වල්ලු කඩ ටික, මාළු එහෙමම ඔළුව කැරකින අනිත් පැත්තට හැරෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අමාරුවෙන් එතනින් උන්නේ අදගෙන යනවා. ඊට පස්සේ වැඩ කරන ඔළුවේ මොකද්ද? ඇයි හිත පිහිටුවලා තියන්නේ අපි ලස්සන දේවල්ට? මේක මේ දෝෂයක් නෙමෙයි මං කියන්නේ. මේ ස්වභාවය. ඉතින් මේක බිඳගෙන යන්න කොච්චර වීරියක් නෝනක් ඕනේද? මං සමහර අයට කියනවා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් මහා වනාන්තරේ විතරයි තිබුණේ. උන්වහන්සේට පාඩුවේ ගිහිල්ලා වාඩි වෙලා තිබුණා. ඕගොල්ලන්ට ඒක නෑ, සීනාව මගදීපැත්තේ ඉන්නවා. ඇයි හැම තැනම ලස්සන මාළ කඩ, වළලු කඩ, සාරි කඩ උදේට සිංහලෙන් කතා කරනවා. නිකම් මැදිල යනවා. ඉතින් කොහොමද හිත හදාගෙන ගිහලා මෙයා මේක කරන්නේ? ඔන්න බලන්න එතකොට නුවණ කියන එක අපිට කොච්චර බලපවත් කරනවද? කොච්චර ඕනිද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියාම සුභමානවද? බුදුරජාණන් වහන්සේ ඔන්න විස්තර කරලා දෙනවා මේ ලෝකේ දැන් අපි විඳවන දේවල් වල පසුබිම. කියනවා සුභමානවක මේ ලෝකේ ඉන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හැබැයි මෙයා සතුන් මරනවා. සතුන් මරණය කියන්නේ ප්‍රාණඝාත. ලුද්දෝ, ලුද්දෝ කියලා කියන්නේ රෞද්‍රයන්. ලෝහිත පාණී කියලා කියන්නේ අත්තල ලේ තියෙන හැමතිස්සෙම යාගේ. හත පහතේ කරුණා මෛත්‍රිය මුකුත් නැහැ. හත පහතේ නිමිට්ට අධ්‍යාපන්නේ සතුන් මැරීමේ යෙදෙනවා. හත පහතේ නිමිට්ටේ සතුන් මැරීමේ යෙදෙනවා. අධ්‍යාපන්නෝ දයා කරුණා නැහැ. සබ්බපාන භූතේසු සියලු ප්‍රාණීන් කෙරේ කරුණා මෛත්‍රිය නැහැ. එහෙමයි ලෝකේ නැද්ද? ඉන්නවනේ. ඉන්නවනේ. ආන්ගේ බඳු ආකාරයට පුරුදු කරාම කායස්ස බේදා පරම් මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජಂತಿ. කොහෙද ගිල්ල උපදින්නේ? නිරේ යනවා. නිරේ යනවා. මේක දැන් වෙලා තියෙන්නේ අපිට හොයන්න බැරි. දැන් අපි ඇති මොන මොන හරි අපි කියමු කෙරෙනවා කියලා. අපි ඇති මොන මොන හරි අකුසල් කෙරුණා කියමු. දැන් අපිට ඔක හැමතිස්සෙම මතක නැහැනේ. ඇයි එකක් කෙරලා ඊට පස්සේ කර්මකුත් නකරනවා නෙමෙයි නේද? උදේ ඇහැරිලා නිින්දට යනකම මොන හරි කෙරෙනවා. කායිකව හෝ වාචිකව හෝ මානසිකව කෙරෙනවා. ඉතින් මෙහෙම දවස් දෙකක් යනකොට අතීත කිරිච්ච ඔක්කොම සමාජයට මතක නැතු වෙනවා. නමුත් කර්මයේ ඵල දිනා එනවා. මොකද මේ කර්මයේ ඉස්සරහට ආවේ? මේකේ ආත්මයක් නැති නිසා. ආත්මයක් කිව්වේ? තමාගේ වශයෙන් පවත්තන්න පුළුවන් දෙයක් තිබ්බනම් කවුරුත් දුක තියන්නේ. ඇයි අදිස්ථාන කරනවා යන්න එපා කියලා. ඉවරින් වැඩි. මේ කර්ම විපාක ඵල දෙන්නේ නැහැ නේද? කර්මයේ තමයි මිනිස්සයාව මේ தත්ත්වයට හදාගෙන ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් එයා ඔන්න නිරේ දුක් විඳලා විඳලා ඔන්න මනුස්ස ලෝකේ ඉපදිනවා. උපන්නාට පස්සේ ආයුෂ අඩු. දැන් ඉපදුනාට පස්සේ ඉතින් හොඳට එයා ජීවත් වෙන මේ ජීවිතය. සමහරට මේ ජීවි සතුන් මරන්නේ නැහැ. සිල්වත් ජීවිතයක් ජීවනවා. යහපත් ජීවිතයක් ජීවනවා. හොඳ ජීවිතයක් ජීවනවා. අපි අරකින් තමයි අපි උපදින එකට තීරණය කළ තියෙන ආයුෂ. ආයුෂ තීරණය කරන්නේ ඉපදුනාට පස්සේ නෙමෙයි, ඉපදින්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අවුරුදු 100ක් 100ක ආයුෂයක් නම් මේ කාලේ තියෙන උන 100ම ලැබෙනවා සංසාරේ සතුන් මැරීමෙන් වැළකිලා, ඔව් මෛත්‍රියෙන් යුක්තව සතුන්ට උදව් උපකාර කරගෙන ජීවත් වුණා නම්. එහෙම නැතුව ඉඳලා මේ ජීවිතේ සීල්ලක් තියෙනවා. ඉතින් සමහරට කර්ම විපාක ගැන දන්නේ නැති එක්කෙනා කියනවා අනේ මේ ජීවිතේ මෙච්චර සීල්වත් ජීවිතයක් ගෙවලා ඔන්න අඩු වයසින් මැරෙන කියලා. ඒකට හේතු වෙන්නේ සංසාරේ ගැන අපි එක. මේ ජීවිතේ කරන සීලිය අපිට ඊළඟ ජීවිතේට, ඔක ඊට පස්සේ ජීවිතේට, අනාගතේට ඒක අපිට පිහිට වෙනවා. එතකොට ඔන්න බලන්න සංසාරේ ප්‍රාණඝාතයේ කිරීම ආයුෂ අඩු වෙන්න හේතුව. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ සතුන් මැරීම අත්හරිනවා. අත්හැරලා සතුන් මැරීමෙන් වළකිනවා. දඬුමුගුරු පාවිච්චියෙන් වළකිනවා. අව්‍යායුධ පාවිච්චියෙන් වළකිනවා. සියලු ප්‍රාණීන් කෙරෙහි දයානුකම්පාව වාසය කරනවා. මේ හේතුවෙන් මරණින් මත්තිය සුගතිය උපදිනවා. එහෙනම් මනුස්ස ලෝකේ අපි එන්න අපිට හේතු වෙලා තියෙනවා අපි කරපු පින්. එතකොට මනුස්ස ලෝකේ ඉපදිලා ඊළඟට ඒ සුගතිය ඉපිදලා එක්ක දිව්‍ය ලෝකේ ඉපිදලා එක්ක ආයේ මනුස්ස ලෝකෙට එනවා නම් මනුස්ස ලෝකෙට ආවට පස්සේ මොකද වෙන්නේ? දීර්ඝායස ලැබෙනවා. එතකොට දීර්ඝායස ලැබෙන්න හේතුව ඔව් සතුන් මැරීමෙන් වැළකී සිටීම. දැන් අපි හිතන්නේ දීර්ඝායස ලැබෙන්නේ කොහොමද? විටමින් වර්ග පාවිච්චි කිරීම, කොළ කෑම, ඕමන අපි හිතාගෙන ඉන්නේ හොදලා කෑම. ඉතින් මොකද මේ අපි හිතාගෙන නෙවුව තමයි. අපි කියනවානේ මේ මේවයි ප්‍රෝටීන්, මේවයි ආරව තියෙන, මේවයි හෙල්දි. කීකී හෙල්දි කීකී අපි ඔය තෝර තෝර ගන්නවා. නමුත් එහෙම එකක් මේකේ අනේ මේක එහෙම එකක් නැහැ. මොන හෙල්දිද ඔය ඉන්නේ? ඔය සත්තු ඉන්නේ තනකොළකක අවුරුදු 100 ගන්න ඉන්නේ. මේකෙන් අපිට පේනවා මේ කර්මානුරූප බලපෑම තමයි අපි මේ ආහාර පාන වලින් නඩත්තු කරන්නේ. දැන් මේකෙන් අදහස් කරන්නේ සියල්ල කර්මෙන් වෙනවා කියලා. නමුත් අර අපි ඉපදෙනකොට තමයි මේක අපිට සකස් වෙලා ආන්නේ. ඊළඟට තියෙනවා සමහර ස්ත්‍රී පුරුෂය ලෝකේ ඉන්නවා සත්තානං විහෙටක ජාතෝ සත්‍යයන්ට හරියට පීඩා කරනවා. ගහනවා, දඩමු ගුරු වලින් ගහනවා, අතින් පයින් ගහනවා, ගල්මු ගුරු වලින් ගහනවා, ආයුධ වලින් ගහනවා. එහෙම කරනකොට හිංසා පීඩා කරනකොට ඒ හේතුවෙන් යා මරණින් මත්ති නිරේ උපදිනවා. ඒ නිරේ දුක් විඳලා මනුෂ්‍ය ලෝකෙට එනවා. ඔන්න ලෙඩ. ඔන්න ලෙඩ. උපදින්නකටම රෝග. ලෙඩ දුක්. ඊට පස්සේ මොකද යාට වෙන්නේ? බිඳු වෙනවා. දැන් ලෙඩක් දුකක් හැදුනාට පස්සේ තියෙන විඳවිල්ල දන්නේ ලෙඩක් දුකක් හැදිච්ච එකන. එතකොට මේ විඳු වෙනවා විඳු වෙනවා විඳු වෙනවා මේක ඉවරයක් වෙන්නේ? ඉවරයක් වෙන්නේ නැහැ. එතකොට දැන් මේක මේ එහෙනම් අපි දන්නා මේක ප්‍රතිපදාවක දැන් ආයුෂ නැත්තම් අපි ආයුෂ වර්ධනය වෙන ප්‍රතිපදාවක නිතර නිතර ඉන්න ඕනේ. මට හොඳට මතකයි මේක සෝමහාන්තුරු නිතර නිතර කිව්වා. අර පංච ඉත්තදම සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන්නේ. මේ ඉල්ලන එකක් නෙමෙයි මේක තියෙන්නේ ප්‍රතිපදාවක ඉදීමක් කියලා. ඉතින් එතකොට අපි මේක අපිත් නිතර නිතර මේක සීකරන එක හොඳයි. බුද්ධගයාවේ ගියාම මේ අපිට ඉතින් අර සමහර අම්මලට තේරෙන්නේ නැහැ ඉතින් කවුරු හරි කිව්වම මේ කුඩියක් තෙල්ලන්න මේ කුඩියක් තෙල්ලන්න කියලා එනෝනේ බෝධිය ළඟට ගිහින් කරන අපහාස ටික මොනවද කරන අපහාස හිටපු ගමන් මම ඉතින් විනෝදෙට ওই කුඩිය ටික බලාගෙන යනවා ඉල්ලන තියෙන දවසක් බලනකට තියෙනවා බෝධින් වහන්සේගෙන් ඉල්ලන මෙන්න මේක මේ තියෙන යක් දුවගේ නම කියලා නම මතක නැහැ දැන් මට මේ විවාහයේ සඵල වේවා මේ මොකක්ද ඉල්ලන්නේ බෝධින් වහන්සේගෙන් මුගින් බෝධින් වහන්සේගේ මගුල් කපු කමක් ඉල්ලනවා. දැන් එතකොට ඒක ඉෂ්ට කළ දෙයිද බෝධින් වහන්සේ? දැන් හරිද යා බෝධිමත් ක්‍රමී? දැන් ඒක වැරදි කියන කාරණේ එයාට අවබෝධ වෙන්න නම් මොකක්ද එයාට වෙන්න ඕනේ? එයාට තේරෙන්න ඕනේ බෝධිය කියන්නේ මොකද්ද? බෝධි වන්දනාව කියන්නේ මොකද්ද? දැන් මම හොඳට බැලුවා හොඳ ශ්‍රද්ධාවන්ත පිරිස් වෙනවා. ඒ පිරිස් බුදු ගුණ කියලා බුදුගුණ ලියලා ලස්සන්ට කුඩි පළඳන යනවා. තව පිරිස් එනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ආරව තමයි ලියලා තියෙන්නේ ලෙඩ්ඩුන්ගේ නම් ටික, දරුවන්ගේ නම් ටික ඔක්කොම ලියලා අසදීප අපල දුරු වේවා, ලෙඩ දුරු වේවා කිව්වනවා. දැන් මේ වන්දනාවක් නෙමෙයි මේ කරන්නේ. සමහර වෙනවා කොඩිවැල් හදාගෙන එනවා. ඔය රිදි මහල ඉතුරුන් දෙදි කියලා තියෙන 70 කෑලි, ගවුන් කෑලි වෙන් චූටි චූටි හුරු නැටි වගේ කෑලි කපනවා මෙහෙම. කපලා කපලා කපලා කපලා ගාන බැල බඳිනවා. මේ ලොකු වේදමක් කරගෙන ගිහිල්ලා ඒකට මං හිතන්නේ ලංකා සල්ලි වලින් රුපියල් 25ක් යන්නේ. නමුත් සල්ලි ටික එකතුන ගිහිල්ලා මම බඩු ගන්න සාරි ගන්න සල්ලි තියෙනවා. දැන් මට දුක හිතෙන්නේ මෙහෙමයි. ඇයි මේ පිනක් කරගන්න මෙච්චර දුර ඇවිල්ලා? ඇයි පිනට තැනක් යා දෙන්නේ නැත්තේ? එතකොට බලන්න එයාට කොච්චර පාඩුවක්ද? මම ලස්සන වැඩක් කළා. දැන් මං කල්පනා කළා ත්‍රිපිටක සජ්ජායනක් කියනවා. මේකට මම මොකද කරන්න ඕන? මට හිතුණා ලස්සන මේ සිල්ක් වලින් අර තියෙන මේ සිල්ක් යන අර සැටන් ක්ලොත් කියලා එකක් තියෙන අර දිලිසන එක. ඒකෙන් මට හිතුණා මේ ලකූ කොඩියක් මහන්න ඕනේ කියලා. ඉතින් දැන් මම මොකද කළේ? මේ හාමුදුරන්ට කිව්වා, මේ පන්සලේ හාමුදුරන්ට කිව්වා, ස්වාමීනි මම හරි ආසයි මේ කොඩියක් මහන්න. ඉතින් මහන්න ඉතින් මේ පුළුවන් කියලා මහන්න බාර දුන්නම කොහේ නැහැ මගේ ඇතින් මට මහන්න ඕනේ කිව්වා. මේ මැෂින් එකක් නැහැ නේ. මොකද මැෂින් එකක් අපි ගියේ. ඊට පස්සේ එන්න මැෂින් එකක් ගෙනා. මමත් ගියා ගයාවට. ගිහිල්ලා කඩවල් කීපයකට ගියා ගත්තා. ත්‍රිදි අරගෙන මැහැව්වා මේ මීටර් 16යි 17යි. මීටර් 33ක පොඩියක් මැව්වා. දිග. අර දෙපැත්තේ මේවා කරන් ලස්සන්ට මේ අඩි 6ක් උසට එක කුඩියක් මීටර් 17යි එක කුඩියක් මීටර් 16යි මහල ලස්සනට පැලැන්දුවා. මම කල්පනා කළේ වීදම පොඩ්ඩයි ගියේ. ලොකු වීදමක් නැහැ. මගේ ශ්‍රමය. දවස මට දවස් තුන හතරක් ගිය එක දිගට මහන්සි වෙන්නේ. නමුත් ඒ කාලෙ තුල මට කුසල් සිත් නිවැරදි. අන්න පින් කරනවා නම් එහෙම කරන්න දෙපෑනේ. ඊළඟට දැන් මේ ඒ අවස්ථානුකූල පින් කරනවා. මම කල්පනා කළා තව එකක් මට මතක් වුණා. ඔය රජගහනුවර තියෙනවා වීරායතන් කියලා ඔය ජේන් මේ නන්ස්ලගේ මේ චැරිටබල් මේ අයි හොස්පිටල් එකක් මේ අසනීප කරන. එතකොට ඒකේ අපි බාරගත්තාම ඇහැක ඔපරේෂන් වේදම ඊට පස්සේ මේ සල්ලි නැති මිනිහෙක් ඔපරේෂන් කරනවා. මං කවුණා කියලා මගේ ඇස් අමාරුවක් තියෙනවා. එහෙනම් මම මේක කරන්න ඕනේ කියලා මම ඩොලර් 200ක් අරගෙන ගියා. ඩොලර් 200ක් කියන්නේ කීයද? 20000ක්. එතකොට අරගෙන ගිහිල්ලා මං කිව්වා මට ඇස් හතර බැලුවන් පස්සේ එක ඇහැකට 5000ක් යන ලෙන්ස් එකක් දාලා දෙනවා. ඒගොල්ලෝ ගන්න ලෙන්ස් එක දාලා දෙනවා. ඉතින් මම ලෙඩ්ඩු හතර දිනකගේ ඇස් වලට සල්ලි ගෙව්වා. හැබැයි ඒගොල්ලෝ ජීනි. ජෛන භක්තික. මට ජෛන භක්තික නෙමෙයි වැදගත් ඉන්නේ මිනිස්සු. ඉතින් ඒකෙන් කවුරු දැන් බලනවනේ ලෝකෙ දිහා? ආන්න පින් කරනවා කියන්නේ මේ වගේ දේවල්. තව අවස්ථාවක් ආවා ඒ අම්මා හිටිය සතුටු වෙයි. මේ හිටියොත් එහෙම මම දන්නේ ඒ අම්මගේ නම මතක නෑ මට. බුද්ධ ගයාවට 13 වහන්සේනම දැන් ලංකාවෙන් වඩම්මනවා. හරිදුවක් නෑ. ඊට පස්සේ මං කිව්වා එහෙනම් මේ මට ඒ අවස්ථාව දෙන්න ස්වාමීන් වහන්සේ. එහෙනම් මං කෝල් කළා අපේ රණසිංහ අයියට. රණසිංහ අයියට කෝල් කළා මං කිව්වා රණසිංහ අයියේ උන්න අපිට හොඳ අවස්ථාවක් ආවා 13 වහන්සේ සම්පත් කරන්න කරඬුවක් ඉක්මනට හදවන්න. ලස්සන රත්තරංගාල කරඬුවක් හදන්න එකට මට මතක් වුණා මේ කුට්ටාවේ එක අම්ම කෙනෙක් මට 13 වහන්සේ නමක් දුන්නා. ඒ අම්මගේ ආභරණ ටික මං තන මාල වලලු වගේ ඒවා උණු කළා. බෝකොළෙයිකුයි රත්තරන් මලකුයි හදලා ඒකේ 13 වහන්සේ නමක් දාලා. ඊට පස්සේ මං ඕක මට පූජ කරාට පස්සේ මං ඕක නිකන් ඔහේ එළියේ තියලා තිබුණේ. මං කාටවත් ඕක කියලා තිබුණේ නැහැ. මට හොඳලට ඒක මතක් වුණා. මං හිතේනම් මම ඒකත් පූජ කරන බුද්ධ ගයාවට. කියලා මම ඒකත් බුද්ධ ගයාවට පූජ කළා. එතකොට බලන්න දැන් බුද්ධ ගය විහාරයේ ඒ අම්මා පූජ කරපු රත්තරන් මල්ලේ දැන් එහෙ තියෙන්නේ. ඒ 13 වාසියේ වැඩ ඉන්නවා. දැන් බලන්න මම මේ අවස්ථාවේදී පිනක් කරගන්න ඒ අවස්ථාව ලැබිච්ච ගමන් කරන්න ඕනේ. එතකොට මොකද හේතුව මේ අපි දන්නේ නැහැ අපි ප්ලෑන් කර කර හිටියට අපිට කරදර වේද මොනවා වේද ඊළඟට අපිට කරන්න අවස්ථාව ලැබෙයිද ලෙඩ වේද අන්න ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිංසා පීඩා කරනවා නම් මිනිසෙන්ට සත්වෙන්ට එයාට නිරේ ගිහිලා ආයි මනුස්ස ලෝකෙට එනකට එයාට ලැබෙන මොන වගේ ජීවිතයක්ද? ලෙඩ දුක් සහිත ජීවිත. කියන ලෙඩ දුක් සහිත ජීවිතයකට හේතුව සෙනසුරු නෙමෙයි. කේතුත් නෙමෙයි. අගහරුත් නෙමෙයි. රාහුත් නෙමෙයි. කවුද? තමා විසින් සංසාරී කරපු කර්ම විපාකේ. ඒතර ඒකට පුළුවන්ත මේ කපුටි කුට කන්න දීලා පුළුවන් දෙ මේකෙන් බේරෙන්න බෑ. ඒකට මොකද කරන්න ඕනේ? යහපත් දේවල් එයා බලන්න. දැන් බුදුරජාන් වහන්සේම දේශනා කරන්නේ උන්වහන්සේට උපස්ථාන කරන්න උනම් මොකද කරන්න කිව්වේ? ලෙඩුන්ට උපස්ථාන කරන්න කිව්වා. දැන් ඒ වගේ අවස්ථා ඒ වගේ උන්වහන්සේක උපදේශ වලින් අපි හරි ප්‍රයෝජනෙ ගන්නවා නම් අපිට කොච්චර දේවල් මනුස්ස වර්ගයාවෙනු කරන්න පුළුවන්ද? ඉතින් මේක කියනවා සමහරු ඉන්නවා මිනිසෙන්ට හිංසා පීඩා කරන්නේ කරදර කරන්නේ ගහන්නේ බනින්නේ නැහැ ආයුධ වලින් රිද්දවන්නේ නැහැ ආන්න මනුස්ස ලෝකෙට එනවා එයාට ලෙඩ ආඩුයි එයාට ලෙඩ ආඩුයි රෝග පීඩා ආඩුයි එන රෝග පීඩා ආඩුවෙන්ද ජීවිතයක් නිරෝගීව පවතින්ද අපි සංසාරයේ මිනිසයන් වෙනුවෙන් සත්වයන් වෙනුවෙන් කරලා තියෙන යහපත අපිට බලපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්නවා කෝධනෝ ක්‍රෝධ කරනෝ. ක්‍රෝධ කරනවා කියන්නේ ඔව් හැම තිස්සෙම කේන්ති ගන්නවා. කේන්ති ගන්නවා කිපෙනවා බනිනවා කෝපයත් ද්වේෂයත් හැම තිස්සෙම පහල කර කර තමයි යා දේශින් ඉන්නේ. හැම තිස්සෙම තරහෙන් ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න මැරෙනවා. බරුණ පස්සේ ගිල්ල උපදිනවා. නිරේ උපදිනවා. ඔන්න මනුස්ස ලෝකෙට එයා ආයෙ එනවා. කලු. පෙනුමනේ. මූණ නිකන් අමුතු පුලුට් වෙලා. මේ වෙන්නේ මොකද?

මේකෙන් ගැලවෙන්න නම් හොඳට සීය පිටුවාගෙන ඉවසගෙන මෛත්‍රියම වඩන්න. ඔන්න බලන්න. ඉතින් මේ නිසා බොහෝම වැදගත් අපිට මේ මෙලෝ ජීවිතයටත් අපිට ප්‍රයෝජනයි ඒක. පරලෝ ජීවිතේට ඒකාන්ත වශයෙන් අපිට උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහරු ඉන්න ඕනේ මනුස්ස ලෝකේ ඉන්නවා අනිත් අයගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දැක්කහම ඕන් ඇති වෙනවා සුවකල නොහැකි රෝගී ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? එයාට අර හොඳක් කියන එක පේන්නෙම නැහැ. හොඳක් කියන එක පේන්නෙම නැහැ. එයාට පේන්නේ මොකද්ද? ඇද්දයක්මයි පේන්නේ. ඇදයක්මයි පේන්නේ. ඊළඟට එයාට එකින් නින්දා කරන්න තැනක්ම යා හොයන්නේ. අපහාස කරන්න කොනක්මයි හොයන්නේ. මොකද මේ හේතුව? පහර ගන්න තැනක්මයි හොයන්නේ. මොකද මේ හේතුව? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව ජීවිතයකට පුරුදු කළොත් මේක අපිට හොඳ පාඩමක්. දැන් අපි ගත්තොත් එහෙම අපි කියමු කවුරු හරි දුප්පත් මිනිහෙක් හිටියා. ඒ මිනිහේ දුකසේ ඉඳලා ඔන්න ගෙදරට වැඩට ආවා. වත්ති පොල් කැඩුවා. ඔය පොල් කඩේ පිකව යන්නේ. ඉම් වරදක් කළාද පොල් කඩුවා කියන්නේ? ඔය ඒ කාලේ මිහිහෙනු ඉව්වා ඕක. දැන් මේ කියන්නේ මොකද්ද මේ? අරකට කැමති නෑ. කැමති නෑ. ඒක මොකද්ද? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව. දැන් ඔය මටත් තියන්නේ ඒකනේ. ඒ පරිවර්තන වැරදි ඕවා. පාලි ඕනේ සිංහල ඕනේ නෑ. මේ මොකද්ද මේ කියන්නේ? වුල ගන්න බෑ. ඊර්ෂ්‍යාව. සුවකලන හැකි රෝගේ. ඒක විපාක මොකද්ද? නිරේ ගිහිල්ලා ওই රවුම ගහගෙන විඳෝගෙන ඇවිල්ලා මනුස්ස ලෝකෙට ආවම අල්පීසාක්‍ය. අල්පීසාක්‍ය කියන්නේ පිළිගැනීමක් නෑ. ආනුභාවයක් නෑ. ඔව්. සමාජය තුල යාව කැපී පේන්නේ නෑ. උහේයන් අස්සට පිටිපස්සටම වීසි වෙලා යනවා. අල්පීසාක්‍ය. එතකොට ඒකට මොකද හේතු වෙන්නේ? අනිත්‍යක මේවා තියෙන දැන් මේ එකක් එකක් ගන්න බුදුරජාන් වහන්සේ මේක වෙන් කරලා පෙන්නන්නේ. නමුත් මනුස්ස ජීවිතය ඔක එකතු වෙනවා. දැන් ඊර්ෂ්‍යාත් එක්ක ඊට පස්සෙ යා වචනෙන් පව කරනවා, කයින් පව කරනවා, ඊට පස්සෙ ආයෙත් බරපතල දේවල් කරගන්නවා. ඉතින් මේකේ ඕන කරනවා මිනිස්සෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මනුස්ස ලෝකේ කෙනෙකුට ලස්සනට කාල බිල්න හැදලා කරලා ඉන්නවනම් හොඳින් ඉන්නවනම් දියුණු වෙලා ඉන්නවනම් ඒක බලබලයා සතුටු වෙන්න ඕනේ. ඊර්ෂ්‍යා කරන්න නැතුව ඉන්න ඕනේ. ඊර්ෂ්‍යා නොකර ඉන්න ඕනේ. ආනේ ඊර්ෂ්‍යා නොකර සිටීම. ඊර්ෂ්‍යා නොකර ඉන්න නම් මොකද්ද පුරුදු කරන්න තියෙන ගුණේ? මුදිතා. මුදිතා කියන්නේ මොකද්ද? අනුන්ගේ දියුණුව ගැන සතුටු වීම. විශේෂයෙන් සිංහල අපි මේක පුරුදු කරන්න ඕනේ. ඒ මොකද හේතුව? සිංහල අපිට නැති එක. සිංහල අය හරි ප්‍රසිද්ධයි සිංහල ලෝකේ ඕනම සිංහල ජනතාවක් අතර ප්‍රසිද්ධයි. මොකද්ද සිංහල අය? ඉරිසියා කියන්නේ. ඉතින් ඒක මේ ඥාන වලින් ආපු එකක් වගේ මට නම් හිතෙන්නේ. ඒ මොකද හේතුව? ඒක කතා කරලා නැති වෙන්නේ නැහැ. හැබැයි ධර්මයට ඇවිල්ලා ධර්මය තුල දියුණු කළොත් විතරක් ඉරිසියාවක් නැතු යාට. හැබැයි ඉරිසියා නැතිකම තියෙන ජීවිතයට හරි භාග්‍යයක් ඒක. ඊර්ෂ්‍යාවක් නැතිකම ජීවිතයේට විශාල භාග්‍යයක්. ඒ ඊර්ෂ්‍යාවක් නැති ජීවිතේ. එයාගේ ජීවිතය තුළ ඊර්ෂ්‍යාවක් නැති කෙනෙකුගේ ජීවිතය තුළ එයාගේ ජීවිතය තුළ තියෙන යම් විශාල සුන්දරත්වයක්. ඈ? ඔව් පරිපූර්ණත්වයක් තියෙනවා ඊර්ෂ්‍යාවක් නැති ජීවිතය තුළ. ඊළඟ එක තමයි එයාට ඒක මෙලෝදි විපාක දෙනවා. මොකද හේතුව මේ ඊර්ෂ්‍යාව නැත්තම් එයා හැමතිස්සෙම අනුන්ට උපකාර කරන්න කැමතියි. අනුන්ට උදව් කරන්න කැමතියි. අනුන්ගේ දියුණුව කැමතියි. යහපත කැමති. අන්න යාට සුගතිය උපදිනවා මනුස්ස ලෝකේ ආපු කාලෙක මහේශාක්‍ය. මහානුභාව සම්පන්නයි. මේවා අපිට පුරුදු කරන්න පුළුවන් දේවල්. අපිට මෙහෙමයි මේකේ තියෙන්නේ. අපි මේක හිතා ගන්න ඕනේ අනුන් උනම් හදන්න බෑ. මේකේ තියෙන්නේ මොකද්ද? තමන් හැදෙන එක තමයි මේකේ තියෙන්නේ. තමන් හැදෙන එක තියෙන්නේ මේකේ. ඉරිසියාව නැතිවීම කියන එක හරිය පිටා. මම ඒක මගේ අත්දැකීමෙන් දන්නවා. මම ඊර්ෂ්‍යාව කියන එක මගේ ජීවිතේ නෑ නැත්තරම නෑ කියන්න පුළුවන් තරමටම නෑ. එතකොට ඒ නැති නිසා තමයි මට ගොඩක් දැන් අපි ගත්තොත් එහෙම දැන් මාමිවි නැහැ ඔන්න ස්වාමීන් වහන්සේලා බිහි වුණා. සාමාන්‍යයෙන් වෙන ආයතනයක නම් ධර්මයේ කියන්න ධර්මයේ පතුරවන්න පිරිසක් බිහි වෙන්න කොච්චර කල් යනවද? දැන් මෙහෙම නෙමෙයි මහණ වෙලා මාසෙන් දෙකෙන් බණ කියනවා. සෙල්ලක ඉන්නවා. අහනවා ප්‍රශංසා කරනවා. අනේ මේක ස්වාමීන් වහන්සේ නැති වඩුවක් තීරින්නේ අපිට සම්පූර්ණ ධර්මය ලැබෙනවා කියකිය කියනවා. ඒ මොකද මේ එහෙම වෙන්න හේතුව? මම ඉරිසියා නොකිරීම. දැන් ආයතනවල දියුණු වෙනකට මම හැමතිස්සෙම සතුටු වෙනවා. කවුරු හරි සීවිලෙන් දියුණු වෙනකට මම මේකට සතුටු වෙනවා. සමාධියෙන් දියුණු වෙනකට මම සතුටු වෙනවා. ප්‍රඥාවෙන් දියුණු වෙනකට සතුටු වෙනවා. මේ සතුට කියන එක මට නැත්තම් එතන තියෙන අසාර්ථකත්වය. එතන ඉඳලා මට දියුණුවක් ලැබෙන්නේ නැහැ. සතුටු වුණොත් තමයි දියුණුව ලැබෙන්නේ. ඒ නිසා මේ ඊර්ෂ්‍යාව කියන එක ජීවිතේ කිසිම වෙලාවක අපි තියාගත යුතු එකක් නෙමෙයි. ආයතනක ප්‍රධානත් අපි කිම කාට හරි ප්‍රධානත්වයක් ලැබෙනවා. අපි නිහතමානීවී ප්‍රධානත්වයට සන්තෝෂ වෙලා එයාගේ යටතේ අපි හිටියෝ. හරි ලේසි කරන්නේ. ඉතින් මේ නිසා ඊර්ෂ්‍යාවක් නැතුව දැන් ඒවෙන් අයිති ප්‍රයෝජන ගන්න පුළුවන් අනිත් එක වෙනම කතාවක්. නමුත් Tamanට හානියක් නැහැ. Taman හැමතිස්සෙම රැකෙනවා ඊර්ෂ්‍යාව නැති ජීවිතේ. මට කවදාවත් හිතිලා නැහැ මම ධර්මයේ කියනකොට මට දැන් හම්බුනේ හොඳ දේශන. මට මේක හංග ගන්න ඕනේ. මම මේක හංගගෙන මම මේක වෙනම තියාගෙන මම කියන්න ඕනේ මට හිතෙන්නේ. මට හිතෙන්නේ මේක කියවනකොට අනේ මේක මිනිස්සු දන්නවනම් කොච්චර හොඳද. දැන් මම මේ ධර්මයේ කියවල මට යම්කිසි පැහැදීමක් ඇති වෙනවා මේ ධර්මයේ ගැන. එහෙනම් අනිත්‍යයටත් මේ පැහැදීම ධර්මයේ ගැන ඇති වුණොත් ඒගොල්ලන්ට කොච්චර යහපතක්ද? එහෙමයි මම හිතන්නේ. ඒ නිසා මට මේ පොඩි කාලයක් තුල මේ ත්‍රිපිටක පරිවර්තන මේ විශාල දේවල් ගොඩක් මට කියක් කරන්න පුළුවන් වුණේ. ඊර්ෂ්‍යාව නැතිකම. ඊර්ෂ්‍යාව තිබුණොත් එහෙම නෙමෙයි. කැමති නැහැ. ධර්මයේ ගන්න උනටත් කැමති නැහැ. ගුණධර්ම පුරුදු කරන උනටත් කැමති නැහැ. ඊර්ෂ්‍යාව නැත්තම් යා කැමති ගුණධර්ම පුරුදු කරනව දකින්න. ආන්නේ නිසා මේ ඊර්ෂ්‍යාව නැතිවීම මේ මහානුභාව සම්පන්න ජීවිතයකට පදනම. ආනුභාවයක් ඇතුව ඔබට දිව්‍ය ලෝකේ ගියත් දෙවියන් අතර ආනුභාව සම්පන්න වෙන්න ඕන නම්, මනුෂ්‍ය ලෝකේ ආවත් මනුෂ්‍යයන් අතර ඔබට ආනුභාව සම්පන්න වෙන්න ඕන නම්, පැවිදි වුණත් පැවිද්දන් අතර ආනුභාව සම්පන්න වෙන්න ඕන නම් ඔබට උපකාර වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව නැති බව. ඊර්ෂ්‍යාව නැති බව. මේක හරි සුන්දර දෙයක්. ඒක පුරුදු කරන්න. ඒක පිළිහිට වෙන ජීවිතවලට. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගේ අයව සමහර උපදිනවා දුප්පත්. අමාරුවෙන් ජීවත් වෙන. මේකේ තියෙන ඕන්න හේතුව මොකද? ස්ත්‍රියක් කියනවා පුරුෂයෙක් කියනවා දන් දෙන්නේ නැහැ. ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන, මල් ගඳ සුවඳ විලවුන්, ආවාස, ආලෝක මේවා දෙන්නේ නැහැ. එතකොට මේවා දන් දෙන්නේ නැතිකම දැන් බලන්න මේ ගුණ වලින් අපිට වීදම් යන්නේ මොකේද? දැන් මුලින්දලා කිව්වනේ අපි දැන් සතුන් මරීමෙන් වැළකීලා ඉඳි වීදම් කරනවාද අපිට? නෑ. නුඹිලි කරගන්න පුළුවන් පින්. හිංසාවක් නොකර සියලු සතුන් කෙරෙහි වීදම් යන්නේ නෑ. ඊළඟට ඊර්ෂ්‍යා නොකර සිටීම වීදම් යන්නේ නෑ. ඊළඟට මේක තමයි පොඩ්ඩක් වීදම. මොකද්ද මේ දන් දීම? මේකේ තියෙන දන් දෙන්නේ නැති එක්කෙනා උපනුපං ආත්මවල අල්පභෝගී. අල්පභෝගී කියන්නේ දුප්පත්කම බලන්න යන්න ඕනේ ඉන්දියාවට. හරි දුක වෙන අපිට මේ කොස් ගෙඩියක් හරි තියෙනවා, බෙල් ගෙඩියක් හරි තියෙනවා, මොනවා හරි තියෙනවා. මේ වත්ති ඇවිදගෙන ගිහිල්ලා ඔය විලක හරි ගිහිල්ලා පලා ටිකක් හරි තියෙනවා, හාල් ටිකක් හොයාගෙන කැඳක් හරි තියෙනවා. ඒ මිනිස්සු ජීවිතයේ බඩගින්නේ ජීවිතය එකට පවත්තන. හරි දුක. එතකොට සමහර විට මුළු ජීවිත කාලෙම අර ආට පිටුලෙන් රොටියක් හදා ගන්නවා. දැන් අඹ කාලේට අඹ ගැට වැටෙනවා. දැන් මෙහි අපේ රටේ අඹකට කවුරුත් කන්නේ නැන්නේ. ඒ අඹකට අහුලගෙන ගිහලා අඹරලා ඌකට තමයි ලුණු ටිකක් දාලා රොටිය කන්නේ. ඕකත් එහෙම පවුල් හරියට ඉන්නවා. හරි දුකයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවා කරන්නද මේ සංසාරේ? එක එක්කෙනා කළා තියෙන ඉතින්. හරි බය හිතෙන හැබැයි දැක්කම මේ වගේ තැනක ගිහලා අපි උපන්නොත් ඉවරනේ ඔක්කොම. අන්න එනකොට තමයි මේ පින් කිරීමේ අවශ්‍යතාව හොඳට එන්නේ. සමහර මේක පටලව ගන්නවා. මේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළුනේ මේ දුක දැකලා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළුනේ ඕක දැකලා දෙමෙයි. ප්‍රඥාවන්ත මිනිස්සු දැකලා. ඇයි ධර්මයේ තියෙන්නේ කා උදෙසාද? දිලින්දන් උදෙසා නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ කවුරුන උදෙසාද? ප්‍රඥාවන්තයන් උදෙසා. එතකොට අර දුප්පත්කම නිසා දන් දෙන්නේ නැත්නම් යාට ඔන්න ඇඳුන්නේ නැහැ. වස්ත්‍ර නැහැ. කෑම නැහැ. ගියත් දුරක් නැහැ. ඉන්න තැනනේ. දැන් ඔය ඉන්දියාවේ නම් මිනිස්සු දැක්කහම අනුකම්පාව අපේ දෙගුණ තෙගුණ වෙනවා. මොකද හේතුව? මනුස්සකම් ගෑවිලා නැහැ. කෙලවරක් නැති හොරු. පංච දුෂ්චරිතෙම කෙලවලටම ගිහිල්ලා. අහලක නැහැ පංච සීල. ඒතර තිසරණ පංචසීල් මුකුත් නැහැ. දැන් හිතාගන්න කොහොමද කියලා සත්‍ය. තිරිසනු සමානයි. ඉතින් අර ඒ ඔය අතර හොඳ මිනිස්සු කීප දෙනෙක් ඉන්නේ. ඒ මිනිස්සුත් එක්ක පොඩ්ඩක් අපිට කතා බස් කරලා පිටිහක් වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් ඔය බුද්ධ ගාය පැත්තේ මිනිස්සු තිරිසන් වගේ. කිසිම මනුෂ්‍යකම් අහලකවත් නැහැ. ඉතින් ඊට පස්සේ මම හිතුවා දැන් මේ මිනිස්සු මරණයෙන් පස්සේ ආයි නිරියයිනේ. ඒ ඒකට නුමනා කරන දේවල් රැස් කරන්නේ දැන් දන්නේ නැහැ නේද? දැන් එතකොට බලන්න අපි මේකෙදි මුදල මතක තියාගන්න ඕනේ අපි. දන් දීම. දන් දීම කියන එක හොඳට අවස්ථාව ලද ලද විගස පුරුදු කරන්න ඕනේ ඒක. දන් දීම කියන එක. අවස්ථාව ලද ලද විගස දන් දීම පුරුදු කිරීම තුළ ඒ තමන්ට කොහොම හරි ඒක තමන්ගේ තමන්ගේ අවශ්‍යතා පිරිමහන්න ලැබෙනවා. දන් දුන්නේ නැත්නම් ලැබෙන්නේ නැහැ. දන් දුන්නේ නැත්නම් ලැබෙන්නේ නැහැ. දන් දුන්නොත් තමයි ලැබෙන්නේ. අපි සංසාරේ දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. ගිහි වේවා පැවිදි වේවා. දැන් අර තියෙනුනේ අර සුමන කියලා කුසල් රජුන කුසල් රජුරුවන්ගේ මේ දුවක් සුමනා කුමාරි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවානේ ස්වාමීනි මේ ලෝකේ සීලෙන් සමාන දෙන්නෙක් ඉන්නවා. සීලෙන් සමානයි. දහම් දෙනෙමුණු සමානයි. නමුත් එක්කෙනෙක් දන් දෙනවා එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. මේ දෙන්න මෙරිලා ගිහින් දිවී ලෝක උපන්නොත් මේ දෙන්නට වෙනසක් තියෙනවද කියලා අහනවා. තියෙනවා කිව්වා. අර දන් දීපු එක්කෙනා අග්‍ර වශයෙන් දිව්‍ය සප විඳිනවා කියනවා. දන් දීපු නැති එක්කෙනාට ඒක නැහැ කියනවා. එහෙනම් දෙවියන් අතරත් තියෙනවා අග්‍ර වශයෙන් දිව්‍ය සපත් අල්පේ ශාක්‍ය දිව්‍ය සපත්. ඒ නාමක දිව්‍ය සපත්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ දෙන්න මෙරිලා මනුස්ස ලෝකයට ආවොත් මේගොල්ලන්ට බලපායිද කියලා අර දීපු නොදීපු එක බලපානවා කිව්වා. මනුෂ්‍යයන් අතර උපන්නත් හොඳ පෝසත් පවුලල උපදිනවා කිව්වා. නැත්තම් දුප්පත් පවුලල උපදිනවා කිව්වා. ඊට පස්සේම මේ දෙන්න ස්වාමීන් වහන්සේ මහණ වුණොත් මහණන් පස්සෙත් බලපානවද කියලා කිව්වා. බලපානවා කිව්වා. දන් දීපු එක්කිනාට ලැබෙනවයි කිව්වා. දන් දීපු නැති එක්කිනාට නැහැ කිව්වා. රහත් වුණොත් බලපායිද කියලා කිව්වා. රහත් වුණොත් නැහැ කිව්වා. අරහත්ත්වයට බලපාන්නේ නැහැ කිව්වා. අනිත් ඔක්කොටම බලපානවා. බලන්න එතකොට මේ කොච්චර දුරට අපට දන් දීම සහ නොදීම බලපාන හැටි. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඔය දන් දීමේදී ඔය ඉඳුල් වතුර භාජනයේ පවා හොදනකට චේතනා පහල කරලා වීති කරන්න ලිව අනේ මේක සත්තුන්ට ආහාර වේවා කියලා. මම ඔය ගොඩක් අයට කියලා තියෙනවා අනුන්ට ඇඳුම් දෙනකොටම පණ්‍යව දෙන්න කඩමාළු දෙන්න ඉපා කියලා. දැන් ඔය සුනාමි වලට මට මතකයි එකතු කරද්දි කඩමාළු අපි පිච්චුවා. ඔය සුනාමි වලට ඔය දැන් ඔය මේ මිනිස්සු වැඩගත් මිනිස්සුනේ සුනාමියට ආවුනේ. ඒක මේ පාර යන මිනිස්සු. ඊට පස්සේ මේ මිනිස්සුන්ට කිසිම දෙයක් නැහැ. ඇඳිවත විතරයි. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට අපි දෙන්න ඕනේ මොකද්ද? හොඳ ඇඳුමක් නේද? දෙනවා නම් දෙන්න. කඩමාළු දෙනවා. මේ ස්වාමීනි මේකත් දෙන්න. දැන් මම කිව්වා මේ මහා මිනිහනේ මම කිව්වා හැබැයි කඩමාළු නම් දෙන්න එපා අපි එකතු කරලා වෙන් කරමු මේක කියලා. කඩමාළු ගොඩක් අපි ගිනි තිබ්බා. දෙන්න පුළුවන් ඒ ලැජ්ජාවයි බෑ. එතකොට දෙනව නම් දෙන්න ඕනේ මොනවද? හොඳ එකක් දෙන්න ඕනේ. කෑමක් තේමයි. හොඳට කන්න පුළුවන් දෙයක් දෙන්න ඕනේ. බොන දෙයක් තේම දෙන්න ඕනේ. ඒ වගේ නැතුව කනවා නම් කාපම් කියලා දෙනවනේ අපිට ලැබෙන්නේත් එහෙම තමයි. තේ එකක් දෙනවා ඔබ බොනවා නම් බීපම්. අපිටත් ලැබෙන්නේ ආපහු ඒ වගේ එකක්. ඇවි මත් දෙනවා ඔන්න ළමයි කැමති නම් අදපන්. එහෙම තමයි ලැබෙන්නේ. නමුත් අපි හොඳට හිතලා කරලා දෙනවා නම් අපිටත් ඒ විදිහටම ලැබෙනවා. දැන් මම බැලුවා මට ලැබෙනවා හොඳට. කොහේ ගියත් මම ඍෂිකේශ ගියත් මට හොඳට ලැබෙනවා. තාපසාරාමයකට ගියත් හොඳට ලැබෙනවා. මම කල්පනා කළා එතකොට මේනම් දීපුව තමයි. ඒ කොහොම හරි කරලා ගානට හොඳ දේවල් ලැබෙනවා. කරදරයක් වෙන්නේ නැති වෙන්න ඒ කියන්නේ මේ පීඩාවක් වෙන්නේ නැති වෙන්න හොඳට තැන් ලැබෙනවා. අතරමං වෙන්නේ. මොකද මේ මේ හේතු දීපු නිසා. ඉතින් ඒක ආනිසංශ මං විඳින නිසා මේ ජීවිතේ පුළුවන් තරම් දෙනවා. එතකොට ඒක අපේ ජීවිතේට අපි පුරුදු කළේ නැත්තම් අපිට ඊළඟ ජීවිතේ මුකුත් නැහැ. මම දන්නයිද කියන්නේ කියලා පුළුවන් තරම් දෙන්න ඕනේ කියලා. අපිට මේ හැමදාම ජීවත් වෙනව නෙමෙයි අපි. හැමදාම ජීවත් වෙනව නෙමෙයි. දැන් මම මේ පාර ඍෂිකේශ් වලට ගිහිල්ලා උත්තරකාශි කියලා මේ කැළේ මැද්දේ තියෙන ආරාමයකට ගියා. ගිහිල්ලා ඒ පොඩි කුටියක් තියෙනවා ඒ සාදු මට කිව්වා අනේ මේකේ ලයිට් නෑ කවුරුවත් ඉන්නේ නෑ කිව්වා ලයිට් තරම් දුන්නා ඊට පස්සේ පහලට ආවා දැන් පහලට ඇවිල්ලා නැවතින් තැනක් වෙන්නු මම ඍෂිකේෂ් බස් ස්ටෑන්ඩ් එක ළඟ තියෙන පොඩි හෝටලෙක ඒක නැව කියලා දැන් අපි එනවා හොඳ තැනක් හම්බුණා ලාවෙට දෙවට පහසුකම් තියෙන ලස්සන තැනක් ඉතින් මං තුසිතට කිව්වා තුසිතෙන් මට උපස්ථාන කරන්න කිව්වා මං කිව්වා මේ අපි පිනට මේව හම්බු වෙන්න කියලා සමහරුන්ට ඉන්න තැන් හොය හොය හරියට දුක් විඳිනවා. අම්මට ගිය තැන ගමන් ඉන්න තැනක් හම්බ වෙනවා. බලන්න වෙනස. ඊට පස්සේ දැන් ඉන්නකට මං කල්පනා කළා දැන් අපිට උපස්ථාන කළා අපිට උදව් කළා සාදුවරේ. ඉතින් සාදු මට කිව්වා අනේ මම හරි බයිසිකලයක් මට තිබුණා මං ඇවිදවද ගියා බයිසිකලයක් හැදුණා. මං ගිල්ලුවා මට බයිසිකලයක් තිබුණා මං හැමතෑම මේ වන්දනාව යනවා කිව්වා. සයිකලයක් අරන් දුන්නා. ආ යන්න කියලා. දැන් මේ මට කිව්වොත් මම ඒක කොහොම හරි මට පුළුවන් හැටියට මම කරනවා මට තියෙන දේවල් වලින්. ඉතින් මම කියුවේ ඒකයි. ඉතින් ඒ වගේ දැන් ගේ පාර වන්දනා අපි එක්කන් ගියා. වන්දනා පිට හරියට දන් දුන්නා අපි. ජේතවනාරාමයට වෝට කූලර එකක් අරන් දුන්නා. ඊළඟට මේ බුද්ධගයා විහාරයට ටයිල් අරන් දුන්නා සම්පූර්ණයෙන්. මූලගන්ධ කුටි විහාරයට ලයිට් එන්ජිමක් අරන් දුන්නා. ඊළඟට මේ මූලගන්ධ කුටි වල ලයිට් එන්ජිමක් අරන් දුන්නා. වතුර කූලර එකක් අරන් දුන්නා. මේ මිනිස්සු ඔක්කොම එකතු කරපු 10කගේ සල්ලි. ඊට පස්සේ ඒකේ සල්ලි ඉතුරුණා. ඉතුරුණාට පස්සේ මං කිව්වා මේ ඉතුරු සල්ලි වලින් අපි මං ඒ ඉතුරු වෙච්ච සල්ලි දෙකට බෙදුවා. බෙදුවාම මේ ඉත ඉන්න පිරිසට ඔක්කොටම පිපේ මොනව හරි මං කිව්වා අපි සල්ලි දීපු වෙලත් අපි මොනව හරි දෙමු. ඊට පස්සේ ඔක්කොටම සුදු හඳු මාලිගාන. මාල වලට ගියා ඉන්දියන් මනි 115,000. එතකොට මාල අරන් දුන්නේ. ඉතුරු සල්ලි වලින් ඒ අපිට උපස්ථාන කරපියට අපි ඒක පූජ කළා. මම ගත්තේ නේ 70ක්. එතකොට බලන්න මේ පින් නෙමෙයිද මේවා. පින්. ඒ හාඳුරු තාම පින් දිනවා. ඒ පීරතන හාඳුරු. අනිත් නඩවලට එන ගමන් කියනවා මේ අන්න නඩ. අන්න වන්දනා ගමන්. අන්න වඳින හැටි ආම් බලාපල්ලා කියනවා. මට මේ ඊපිරිද හම්බිලා කියනවා අනේ නඩයක් ගිහිල්ලා හරි වදි. ඒ මිනිසුන්ට බයිනවලු වෙලාවට තේ නැත්තම් බනින්වලු ඊට පස්සේ එහාඳුරු කරනවා කියලා මට කිව්වා අපි මම කරේ මට මොකක් වන්නේ ඔබ වහන්සේ ගැනයි වන්දනා පිරිසි ගුණම කිව්වකෝ මේ මිනිසුන්ට මේ මොකද හේතුව දැන් අපේ පිරිස මොකද එහෙම දෙන්න හේතුව පින ගැන දන්නවා ඒ නිසා මේ දීම කියන එක හොඳට පුරුදු කරන්න ඕන එක ඒ දීම කියන එක අපේ ජීවිතයට හොඳට පිළිහිට වෙන එක ඊළඟ එකක් තමයි මේ ඔබටත් ඒක තියෙනවද නැත්නම් මන්ට තියෙනවා ඒක මම කැමති නෑ නාස්තිය දීම කියන එක වෙනම එකක් නාස්තියට ඒක සම්බන්ධ කරගන්න එපා දැන් මම කියන්නේ මම ඍෂිකේශ්වර හිටියා කියලා මම දුන්නා කියලා ඔබට හිතුවද නැහැ එතකොට ආ එනම් මම තතදි කියලා විඳන් කළා කෑවියෝ දැන් නැහැ කියලා එහේ දවසකට මට කැමර ගියේ රුපියල් 20යි ගෑස් කුකර් එකක් පොඩි ගෑස් කුකර් එකක් අරන් එනවා උදේට ඔය කිරි එකක් ගන්නවා කිරි එක පරිපිරිකා මොන හරි තුසිතයි මා එක තියලා උයා ගන්නවා බත් චුට්ට අපි ප්‍රශ්න ඉවරයි. නාස්තිය නෑ. මම නාස්තියට කැමති නෑ. මම කැමති අර පිරිමැස්මට. ඒ වගේම කැමති දෙන්න. සමහරු අර පිරිමැස්මයි ලෝභකමයි කලවම් කරගන්නවා. ඔව් දෙකේ එකක් කියලා හිතනවා. හිතලා අර පිරිමැස්ම කීකී ලෝභ වෙනවා. අර පිරිමැස්ම කීකී ඔන්න ලෝභ වෙවි ඔන්න දෙන්නේ නෑ. අනුරුදි දෙන්නේ නෑ. පිරිමහනවා කීකී මොකද කරන්නේ නෝ? 10 දෙනෙක් ඉන්නුන තීනි දෙනවා අතට බෝතලෙත් මේ පිරිමහන්න ඕනේ මේ පිරිමහනවා නෙමෙයි මේ තියෙන්නේ මොකද්ද ලෝභකම මේ මහන්සි වෙලා හම්පු කරපු දේල් නාස්ති කරන්න ඕනේ නැකී අර පිරිමැස්මයි ලෝභකමයි කලවම් කරගන්නවා සමහරු ලෝභකම එනවා අර පිරිමැස්මේ වේශයෙන් ඊට පස්සේ යාට අර පිරිමැස්ම හැටියට යා ඉස්සරහට දාන්නේ නමුත් තියෙන්නේ මොකද්ද ලෝභකම අර පිරිමැස්ම කියන එක ජීවිතේට සම්පූර්ණම ඕන එකක් මම මං උදෙසා මම කැමති නෑ වේදන් කරන්න අනුන් උදෙසා මම කැමති මට තියෙන ඕනම දේ දෙන්න. ඒ වගේ අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට සරල ජීවිතයක් ලැබෙනවා. අනිත් පැත්තේ ඒකෙන් උපකාරයක් තියෙනවා. එතකොට ඒ දීම කියන එක හොඳට පුරුදු කරන්න ඕනේ. අපේ ජීවිතයට හොඳට ඒක පිළිට පිණිස උපකාර පිණිස පවතිනවා. දීම අතර අග්‍ර දීම මොකද්ද? ධර්ම දානේ ගැන තියෙනවා. ධර්ම දානේ දුන්නේ ඉස්සලාම ලෝකෙට බුදුරජාණන් වහන්සේ. නැචවරු 45ක්ම දන් දුන්න ධර්මයේ. ඒ නිසා ඔබත් මේ ධර්මය ඉගෙන ගත්තාම ආමිෂ දානේ වගේම ධර්ම දානයක් දෙන්න ඕනේ. දැන් මට මතකයි දැන්

ඒකට කියන අක්ෂරධාම කියලා. දැන් මම මේ පාරන්තයට බලන්න යන්නත් කිව්වා ඒක අක්ෂරධාම කියලා. අවුරුදු 5ක් ඇතුළත අක්කර 100ක ප්‍රදේශයක සාදුවරේ ගොඩනගපු පන්සලක්. ඇමරිකාවට වද්දී අවුරුදු 5කට ඒක හදන්නේ. ඉච්චර විශ්මිත නිර්මාණයක් හදලා තියෙනවා. ඉතින් ඒක දැක්කම මගේ හිත වසඟ වුණා. අම්මෝ මේ මිනිස්සු මේ මිනිස්සු හදලානේ කියලා. නමුත් තීනක මොහොතේ මගේ නුවණ බලන්න මම කියන්නේ මම බැලුවා දැන් මේ ආවට භූමිකම්පාවක් කිමවත් මේක සුටුස් ගල වැටෙනවනේ. වැටෙන්නේ නැද්ද? වැටෙනවනේ. නමුත් මං කල්පනා කළා එහෙනම් අපි මිනිස්සුන්ට මේක හදලා පෙන්නන්නට වඩා මිනිස්සුන්ගේ ඇස්පෑදුව ඒකනේ හරි වැඩි. අන්න බලන්න මගේ කල්පනා නිසා ඒ හැදිච්ච තාලේ. දැන් අරක බලබල අපි පුදුමයට පත් වෙ හිතනවා නේ අපිටත් මේක හදන්න නැත්නම්. නමුත් මේක ඒක දැන් ඊගොල්ලෝ ඒ සාදුරු ඔක්කොම මේක දිහා බලබල ඒ නමුත් ඒක එතන තියෙන්නේ ගල් විතරයි. කැටයන් සියුම් තමයි ගල්නේ. නමුත් මේ ගල් කැටියම්ද වටින්නේ මේ මිනිස්සුන්ට බුද්ධිය දෙන එකද? මෙහෙම බලද්දි මං කල්පනා කළා එහෙනම් අපිනේ හරි දේ කළා තියෙන්නේ. අපිනේ හරි දේ කළා තියෙන්නේ. එතකොට අරක අපිට නියම විදිහට එක බේතෝයි තේරුලා බේරලා ගියා. අන්න නෝනින් කල්පනා කරනවා කියන්නේ ඒකයි. එතකොට අනිත්‍ය ගැන අපි කල්පනාවේ හොඳ කම නිසා අපිට ඒක ගල්ප ගන්න පුළුවන් උනේ. මේ වගේ ප්‍රඥාව නැතිනම් අපිට හරි අමාරුයි කරන්න. ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව නැති හොයන්නේ නැත්නම්, විමසන්නේ නැත්නම්, නෝනින් විමසන්නේ නැත්නම් ප්‍රඥාව කටගන්නේ නැහැ. ඒකට මම ඉස්සර කතාවක් කිව්වා. මොකද්ද? මතකද දන්නේ? යමක් කවුරු හරි කිව්වහම එයා ඒක gediye pitin ගිලිනවා කියලා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රඥාව නැහැ කියලා. නමුත් විමසනවා නම් යා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන නිදහස තියෙනවා. නමුත් බාර ගන්න එක තමා සතිය එකක්. හැබැයි නුවණින් මුසල. එහෙමනේ මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවන්තයෙක් වෙන්න මං හිතන ඔබට ප්‍රඥාවන්තයෙක් වෙන්න මෙවැනි අවස්ථාවක් නම් ආයෙමත් එන්නේ නැහැ. ඇයි මෙච්චර බුද්ධ දේශනාවල් එළියට ආපු කාලයක් නැහැ. ත්‍රිපිටකයේ තිබුණා තිබුණේ අල්මාරි වල ලොක් කළානේ. එතකොට මේක දැන් බුද්ධ දේශනාවලින් අපිට විස්තර වශයෙන් අහන්න ලැබෙනකොට ඒව විමසනකට මොකද වෙන්නේ? අන්න ප්‍රඥාව ඇති වෙනවා. නුවණින් විමසනකට ප්‍රඥාව ඇති වෙනවා. අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ ප්‍රඥාව කියන එකට බලපානවා නිහතමානී තමයි. නුවණින් විමසනවා කියේකී අපි මේක පටලව ගත්තොත් මාන්නේත් එක්ක ඊට පස්සේ නුවණින් විමසන්නම් වෙන්නේ අපි මොන මොනවා හරි මත ගොඩකින්ද න අවුලක් හදාගෙන ඉඳි. ඒ නිසා මේ නුවණ ගිමසීමට හරි වැදගත් වෙනවා නිහතමානීකම. නිහතමානී වෙලා තමයි නුවණ ගිමසන්න ඕනේ. නුවණ ගිමසනකොට බුද්ධ දේශනා තමයි නුවණ ගිමසීමට නුවණ ගිමසීමේ කල්පනා කර කර කල්පනා කර කර තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් අරගෙන තමයි ඒක අපි හදාගන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව. ප්‍රඥාව වැඩිනවා කියන්නේ අපේ ජීවිතේට අනිවාර්ය මොහොනේ පින්වත්නි. ප්‍රඥාවක් නැත්නම් අපි මේ ජීවිතේ කිසි අනුභවයක් නැහැ. මම දැකලා තියෙනවා සමහර ආච්චි අම්මලා අවුරුදු 80 80ක් නෙමෙයි. ඒ අම්මා අම්බුනේ මට අවුරුදු 85 ඉදි. වයස 85යි. ඒ නුවරපැත්තේ ආච්චි අම්ම කෙනෙක්. ඒ අම්මට අවුරුදු 80 ඉදි තමයි මේ ධර්මය හම්බ වෙලා තියෙන්නේ. 85 ඉදි මාව හොයාගෙන ආවා. හරි නෝණක්. හරිම ඥානවන්ත. ඒ ආච්චි අම්ම මට කියනවා අනේ ස්වාමීනි අපේ පරම්පරාවේ අමෝම 80 වෙනකොට මලා මම 80 දි මැරුනේ නෑ කිව්වා. මට 80 දි මලා නම් මටත් මේ ධර්මේ නෑ කිව්වා. මට 80 දි කිව්ව මේ තිසරණේ පීරණ ඇති ක්‍රමයේ අහුනේ. දැන් මේ අවුරුදු 5 දි මම හොඳට මේක පුරුදු කරනවා කිව්වා. හරි ලස්සනට මේ පංචසේක බල හොඳට පුරුදු කරගෙන පිටවගෙන ඉන්න අම්ම කෙනෙක්. එතකොට බලන්න යාට අවුරුදු 80 දි මේ ධර්මයේ අල්ලන්න බාධාවක් වුණාද? නෑනේ. ඒ අම්මා මේ ඇට දෙකිල්ලක් වගේ හරි කෙට්ටුයි. දුරුවලයි. හැබැයි දුරවල කය විතර මනස නුවණ හරි තරුණයි. එහෙනම් අපිට පේන මේ කය දුරවල වුණා කියලා අපි ඒක හිත වට ගන්න කරුණක් නෙවෙයි. වයසට ගියා කියලා ඒක අපි දැන් වයසයි අපිට දැන් තේරෙන්නේ නැහැ. අපි දැන් පස්සට විසින උනේ කියලා කල්පනා කරන්න කරුණක් නෙවෙයි. එයාට නුවණින් විමසීමේදී ඒ නුවණින් විමසන්නේ එයාට ඒක රුකුලක් මිස එයාට ඒක බාධාවක් නෙවෙයි. ඒ නිසා මේ නුවණින් විමසන කෙනෙකුට හරි වාසියක් හැමතිස්සෙම තියෙනවා. හොඳට 100යි නුවණයි තියෙනවා. ඒක නුවණින් විමසන්න පුරුදු වීම තුල තමයි ප්‍රඥාව වැඩෙන්නේ. නමුත් අපි අර පුරුද්ද රීද දෙන්න හොඳ නෑ. අපේ ජීවිතේ ප්‍රඥාව වැඩෙන්න තියෙන බාධාව තමයි කම්මැලිකම.

බොහෝ දිනකට වෙලා තියෙන්නේ තමන් හිතන්නේ. තමන් හිතේ ප්‍රශ්නයක් ආව කියන මොකක් හරි ගැටලුවක්. ඒ ගැටලුව විසඳෙනකම් යා ධර්මයේ සේවනය කරන්න ඕනේ. ධර්මයේ සේවනය කරන්න එකපාරට ඊළඟ එක්කෙනාගෙන් අහනවා මේක මොකද්ද මේක? ඊට පස්සේ යා කියනවා මේක මේකයි. එතකොට යා විමසන එක එතන ඉවරනේ යාගේ. ඊරසේ යාට තව දහම් ගැටලුවක් මා තියෙනවා. එයා ආයෙ අහනවා කියලා මේක මොකද්ද? මේක මේකයි උත්තරේ. දැන් මම කරන්න උත්තරේ දෙන්නේ. දැන් මගෙන් අහකට දහම් ගැටලුව මං කියන අසල් සූත්‍රය බලන්න. අසල් සූත්‍රය බලන්න. එතකොට මොකද වෙන්නේ? යා ඒක බලලා යා හොයාගන්න ඕනේ. එතකොට මේ ප්‍රඥාව වැඩි වෙනවා. එයා තුල ප්‍රඥාව දියුණු වෙන්න කැමති නම් මම මොකද කරන්න ඕනේ? ඔබ අරක අහන්න, අරක බලන්න, අරක කියවන්න. අන්න එතකොට යා ඒක හොයාගෙන යන්න ඕනේ. යා ඒක කියවන්න ඕනේ. යා පුහුණු කරන්න. අන්න එතකොට යාගේ මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒකට. එතකොට යා ප්‍රඥාවන්තෙක් වෙනවා. එහෙමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා ප්‍රඥාවන්තෙක් වෙනවා කියලා මේ විදිහට කුසල් ලකුසල් ගැන නුවණින් ගෙමුසිමස අපිට යන්න පුළුවන් වුණා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ තෝදෙය පුත්‍ර සුබට සුබ අල්පායුක්ෂ ආයුෂ අඩු වැඩපිළිවෙලක යා එන්නවා නම් එයාට දිගටම ආයුෂ අඩුයි. ආයුෂ වැඩි වෙන වැඩපිළිවෙලක යා ඉන්නවා නම් එයාට දිගටම ආයුෂ වැඩි වෙනවා. ලෙඩ දුක් රෝග හැදෙන වැඩපිළිවෙලක යා ඉන්නවා නම් එයාට තියෙන දිගටම ලෙඩ දුක්. ලෙඩ දුක් නැති වැඩපිළිවෙලක යා ඉන්නවා නම් එයාට ඉස්සරහට ලෙඩ දුක් නැහැ. එයා ඉන්නේ රූපේ කැත වෙන වැඩපිළිවෙලක නම් එයාට ඉස්සරහට හම්බ වෙන්නේ කැත රූපයක් තමයි. එයාට තියෙන රූපේ ලස්සන වෙන වැඩපිළිවෙලක නම් එයාට ඉස්සරහට ලස්සන රූපයක් ඇතු ලැබෙනවා. එයා අල්පේශාක්‍ය වැඩපිළිවෙලක නම් ඉන්නේ එයාට අනාගතයේට ආල්පේ ශාක්‍ය තමයි. මහේ ශාක්‍ය වැඩ පිළිවෙලක නම් යා ඉන්නේ මහේ ශාක්‍ය තමයි. එයා මේ දිලිඳු වෙලා යන වැඩ පිළිවෙලක නම් ඉන්නේ එයා අනාගතයේට දුප්පත් තමයි. එයා ධනවත් වැඩ පිළිවෙලක නම් ඉන්නේ එයා අනාගතයේ ධනවත්. එයා මේ ප්‍රඥාව වැඩි නැති වැඩ පිළිවෙලක නම් ඉන්නේ එයා අනාගතයේට නූන නැති එක්කෙනෙක්. එයා ප්‍රඥාව ඇති වෙන වැඩපිළිවෙලක නම් ඉන්නේ අනාගතේ ප්‍රඥාවන්තයෙක් කෙනෙක්. බලන්න මේ. එතකොට බලන්න මේ මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ ප්‍රාර්ථනාවක්ද හේතුඵල ධර්මයක්ද? හේතුඵල ධර්මයක් නේ. මේ හේතුඵල ධර්මයක් තියෙන බුද්ධ දේශනාවක් අපිට තියෙද්දි මෙහි ඉඳලා කොඩි අරගෙන ගිහලා අර වගේ දේවල් ඉල්ලනකොට බෝධින් වහන්සේගේ. එතකොට බලන්න මේ කිනාගේ ප්‍රඥාව කවද වැඩිද? ධර්මයේ කවද තේරුම් ගනීද? ඉතින් මේ රටේ මේ අපි දැන් ධර්මය අහනවනේ. ඇයි මේක යන්නේ ඇත්ත ඔළුවට? යන්නේ නැහැ නේද ඔළුවට? මොකද මේක ගන්නෙ නෑ ඒකයි. මේ අහගෙන ඉඳලා සමහරට නිදිමත එනවා. ඒවත් බලපානවා ඇති. සමහරට වෙන වෙන කොන්දේ අමාරු. ඒවත් බලපානවා ඇති. කකුල් කැක්කුම්. ඒවත් බලපානවා. හැබැයි එකක්වත් බලපාන්න නැති වෙන්න නම් යාට මොකද වෙන්න ඕනේ? එයාට අවශ්‍යතාවයක් තියෙනුනේ මම මේ ධර්මයෙන් මගේ ජීවිතේ සරු කරගන්නවා. මම මේ ධර්මයෙන් මගේ ජීවිතේ සරු කරගන්නවා, සැපවත් කරගන්නවා. මගේ ජීවිතේ මම ධර්මයේ තුල ගොඩනගා ගන්නවා කියන මානසිකත්වයට තියෙනවා නම් එයා මේක අල්ලගෙන යනවා කවුරු එපා කිව්වා. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මානවකයේ මේ ලෝකේ තියෙන කර්මය තමයි තමන්ගේ දේ. කර්මයේ තමයි දායාද කරගන්නේ. කර්මයේ තමයි පිළිසරණ පිහිට. කර්මයේ තමයි ඥාතිය. කර්මයේ තමයි මේ සත්වයන්ගේ උස් පහත් බව බෙදලා තියෙන්නේ. අන්න පැහැදුනා මේ මිනිස්සේ. කවුද පැහැදුනේ? සුබ. ඇයි දැන් මෙහෙම එකක් අහන්න ලැබෙන්නේ නැන්නේ? මෙහෙම එකක් අහන්න ලැබෙන්නේ නැහැ. අහන්න ලැබෙන්නේ මේ දෙකේ කේවනේ ලෝකෙ තියෙන්නේ. දැන් මේක අහන්න ලැබිච්ච එක මම මෙහාට තේරුණා මේ ජීවිතය ගැන මේක තමයි ඇත්ත කතාව. එතකොට මේ සුබ කියනවා ස්වාමීනි හරිම සුන්දරයි කියනවා මේ දේශනාව. මේ යටට හරවලා තිබ්බ එක උඩට හැරිවා වගේ කියනවා. වහලා තිබිච්ච එක ඇරලා පෙන්නුවා වගේ කියනවා. පාර වැරදිච්ච කෙනෙකුට මාර්ගය පෙන්නුවා වගේ කියනවා. කරුලේ හිටපු එක්කෙනෙකුට ලව් ලාම්ප පත්තු කරලා දුන්නා වගේ කියන ලෝකෙ බලන්න. අනේක ප්‍රකාරයෙන් මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. අන්න පැහැදුනා. ඊර්වස කියනවා ඒසාහම් බවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. අනේ ස්වාමීනි මං ඔබ වහන්සේ සරණ යනවා. අන්න සරණ යනවා. ඔය විදිහට අපි සරණ ගියේ නැත්තම් අපේ සරණ පැහැදීමකින් තු සරණක් නැත්තම් අපිට කවදාවත් ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් වෙලා ජීවිතය සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පැහැදීමෙන් සරණ යන්න ඕනේ. ඊළඟට ධර්මයට සරණ යන්න. මේකේ තියෙන ධම්මංච බික්කු සංඝං මම ධර්මයට සරණ යනවා. මම බික්කු සංඝයාට සරණ යනවා. මම මගේ ජීවිතේ තියෙනකම්ම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් හැටියට සලකන සේක්වා පිළිගන්නා සේක්වා කියලා ඉල්ලා හිටිනවා. දැන් බලන්න පින්වත්නි. එතකොට මේ සුබ බෞද්ධ උනේ කොයි විදිහටද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දීලා එයා තේරුම් ගත්ත මේක ඇත්ත තමයි, මේක තමයි මේ ලෝකේ තියෙන මේ උස් පහත් ભેදේ ධර්මතාවය. ඒ මොකද්ද? මේ තම තමන් කරන ලද කර්මානුරූපෝ තමයි එයාට ඒක ලැබෙන්නේ. මට හොඳට මතක මේ ව්‍යාපාර ගැන මට මතක තියෙන එක තැනක් දේශනාවක අහනවා. මේ සමහර බිස්නස් පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බිස්නස් පටන් ගන්නවා, මේ පටන් ගන්නවා බලාපොරොත්තු නැති විදිහට දියුණු වෙනවා ව්‍යාපාරය. එහෙම මොකද කියලා අහනවා. ඒ ව්‍යාපාර පටන් අරගත්තාම බලාපොරොත්තු නැති විදිහට දියුණු වෙන්නේ එයා සංසාරයේ දන් දීලා තියෙනවා. සිල්ලතුන් ගුණවතුන්ට, සිල්ලතුන් ගුණවතුන්ට අඬ ගහනවා දානෙට. සිල්ලතුන් ගුණවතුන් දානෙට වඩිනවා. වැඩි ඊපස්සේ මොකද කරන්නේ? හොඳට ප්‍රණීත රසමසවුළු වලින් ඇතිවෙන්න ඉතිරිලා යන්න දෙනවා. එතකොට ඒ වළඳපු එක්කෙනා දානි අනුභව කරන හරි ප්‍රීතියට පත් වෙනවා. ඒකේ විපාක කියනවා. යම් කිසි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගත්ත සුළුෙන් බලාගෙන ඉඳිදී මේක නැගලා යනවා කියනවා. අන්න එහෙනම් ව්‍යාපාර සාර්ථක වෙන්න සසරේ උසස් ලෙස දන් දීලා තිබීම උපකාර වෙලා තියෙනවා. ওই ව්‍යාපාරිකයෝ දන්නේ නැතුවට ව්‍යාපාරික ඉතලා තියෙන මේගොල්ලන්ට මේ ඉබේ පහළ වෙලා කියලා. ඒ උසස් ලෙස මේ ඒක ලැබෙන්නේ එහෙමයි. මේ හවුස් ඔෆ් පැෂන් නෝනනේ මේක හැදීම නෝනේ මහත්තෙන් මම ඒගොල්ලන්ට කිව්වා මේ ඔයගොල්ලෝ මේ කරපු පින උගන්ට ඊළඟ ජීවිතයේ ව්‍යාපාර සාර්ථක වෙන්න හේතු වෙනවා. මොකද ඒගොල්ලෝ මේ හොයාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ කරන සේවයට අපි උභාන්සියනේ මේක හදලා දෙනවා. මේ මිනිස්සුන්ට ඉන්න බණ අහන්නේ. ඉතින් හිතලන්නේ ඒගොල්ලෝ මේක කලින් මං කො ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට මේ ව්‍යාපාර ඔයගොල්ලන්ගේ සාර්ථක වුණේ ඔයගොල්ලෝ ගිය කලින් සංසාරේ දීලා. මේ ජීවිතෙත් අන්නේ දෙනවා. ආන් ඒක තියෙන්න ඕනේ ජීවිතේ. ඊළඟට අහුව බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි සමහර ව්‍යාපාර කරනවා ලොකු දියුණුවක් නැහැ ඔහේ ජීවත් වෙන්න ඇති. ඒ මොකද කියලා. ඒ තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානෙට ආරාධනා කරනවා. දන් දෙනවා. බඩ ඉතින් පිරුණ නපුරණ ගන්නට තියෙනවා. දන් දෙනවා ඉතින් සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් අර කැමෙන් බීමෙන් පිරීතිරි යන්න දානයක් දෙන්නේ. ඒ නිසා එයාට ලැබෙන්නේ ඔව් බංකොලොත්තු ඉන්නෙත් නැහැ. දියුණු වෙන්නෙත් නැහැ. එම් ව්‍යාපාරිකයෝ නැද්ද? සමහර ව්‍යාපාරිකයෝ උන වේදම් කරනවා. උන්න ගෙවල් දොරවල් උගස් තියලා ණය ගන්නවා. ව්‍යාපාර පටන් ගන්නවා මේ සීන මාලිගා මවාගෙන. පටන් ගන්න ලක්ෂ ගණන් වියදම් කළ ව්‍යාපාර පටන් ගත්ත තැනම කඩන් වැටෙන තිබිච්ච ටිකක් නැතු වෙන. ස්වාමීනි මෙහෙම වෙන්නේ මොකද කියලා ඇහුවා. ශ්‍රමණ බ්‍රාහ්මණයට කියනවා ඔබ වහන්සේලාට මම දානියක් දෙන්නම්කෝ අසවල් දවසේ. ඒගොල්ලෝ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණය මොකද කරන්නේ? අසවල් දවසේ අපිට දානයක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්නේ. දානෙ නැහැ. ඒ කටින් කියනවා විතර. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? දානයක් නැහැ. බලාපොරොත්තු සුන් වෙලා ওই තියුණු දෙයක් බලන්න ඉන්නවා. ඒක බලපාන ඔයාට ඊළඟ ජීවිතයට හෝ මනුස්ස ලෝකයට හෝ එයා ආදායම් උපදවන මාර්ගයක් පටන් ගන්න හදපු දවසට. ඉදාට පටන් ගන්න හදනවා දියුණු වෙන්නේ නැහැ. එහෙම බලද්දී අපි කොච්චරනම් කල්පනා කරන්න ඕනිද? කොච්චර අවංක වෙන්න ඕනිද? කොච්චර මේක ඇච් කරගන්න ඕනිද? ආනේ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න අපේ ජීවිතවලට බලපාන දේවල්. ඉතින් ඒ නිසා සාර්ථක ජීවිතයකට, ඒ කියන්නේ මේ අපේ ජීවිතේ ගොඩනගා ගැනීමට මේ දේශනා බලපාන්නේ නැද්ද? බලපාන. මේ හොඳ පසුබිම මේක විස්තර කරනවා. ඉතින් ඒ නිසා ඔබ හිතන්න ඔබත් එනම් මේ ජීවිතය තුළ සැප ලැබෙන, යහපත ලැබෙන, සැනසීම ලැබෙන ප්‍රඥාවන්ත ජීවිතයක් පිණිස වමනා කරන කරුණු ඔබත් වහ වහ සම්පාදනය කරගෙන ඇති කරගෙන ඔබත් ඔබේ ජීවිතය තුළ සපවත් ජීවිතයක් දිනු කරගෙන මේ උතුම් බුද්ධ ශාසනයෙම උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කර ගැනීමේ ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් වීමේ වාසනාව උදා වේවා. සාදු. සාදු.